සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට. සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට. සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට. සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට. සැමදා තිසරණ සරණ යමි. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ. ධම්මං ධම්මං ධම්මං වන්දේ. සංඝං සංඝං සංඝං වන්දේ. බුද්ධං ධම්මං සංඝං වන්දේ. දිනාරා දිනේට ආශිර්වාද පිණිස දැන් අපේ සෙත්පිරි සජ්ජහාන කරලා තෙරුවන් වන්දනා කරලා ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමින් වහන්සේ කෙනෙක් මේ වැඩම කරපු අවස්ථාවේ අම්මල තාත්තලා නංගි කවුරුත් ඒක රාසී වෙලා දිලාරා සෙනරද්දුවට ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සිංවද්දුව ඉතාම වාසනාවන්තයි. ඔබ මේ මානුෂ ලෝකෙට ඇවිල්ලා ඉතාම සිංවන්තව වාසය කළා. දුව මේ වෙලාවක අසනීප වෙල හිටියත් දුවට ඉක්මනින්ම සනීප වෙන්න ලැබෙන්න කියලා අපි කවුරුත් ආශිර්වාද කරනවා. මෙතන දුවගේ ඥාතීන් කවුරුත් ඒක රාශි වෙලා ඉන්නේ. ඒ හැමදෙනාම දුවට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මල තාත්තලා මේ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ හැමදෙනෙක්ම ජීවිත කාලය කරපු දාන සීල භාවනාදී සියලු පුණ්‍ය කර්මයන් අපේ දුවට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Now we are going to bless upon you, your mom, dad, your sister gathered here to bless upon you by the power of all the merits that they acquired in this life. They are going to share with you. And also by the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May you healthy soon. May you recover soon. By the power of the Buddha, Dhamma and Sangha, may you live long. Swamin Vahansela, itama maitriyen dota asirvada karanava. Buduhandurange guna sajjahana karala, dharmaye guna sajjahana karala, සංගරත්නයේ ගුණ සජ්ජහනා කරලා මේ ලෝකයේ තුල ඉන්න සත්පුරුසය සිදු කරන සියලුම පින්කමල ආශිර්වාද දෙදුවට පවරලා. ඒ විතරක් නෙවෙයි, දෙවිවරු සිද්ධ කරන එක් විදිය පින්කම් ලෝකයේ පුරා තියෙන පූජනීය ස්ථාන මේ හැම දෙයකම සියලුම ආශිර්වාදයන් කැටි කරලා දුවට අපි ආශිර්වාද කරනවා. දුවට ශක්තිය තියෙනවා. දුවට නැවට හොඳට ඇස් දෙක හරින්න පුළුවන්. හොඳට ඇස් දෙක හරින්න පුළුවන්. දුවටේ ශක්තිය තියෙන දුවඟාක් නිරෝගී වෙනවා. දුවගේ ශරීරයේ තියෙන සියලු මස්නියප සනීප වෙනවා. මේ ලෝකේ ඉන්න සියලුම දෙනා සුවපත් වේවා. රෝගී වෙන හැම දෙනෙක්ම සුවපත් වෙලා ඒ සුවපත් වෙන ආශිර්වාදයෙන් දුවටේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කාර්යය පුරාම මෛත්‍රී භාවනා වඩලා බුදුගුණ කියලා තෙරුවන් ගුණ කියලා භාවනා කරලා පන්සිල් සමාදන් වෙලා නොයෙක් දේවල් කරලා ඒ සියලුම පින්කම් දුවට අපි ආශිර්වාදයක් පිණිස පවරන්නේ සූදානම් වන්නේ. ඉතින් මේ සියලුම පින්කම් දුවගේ අතින් කරන පින්කම් කියලා හිතන්න. ඔබේම අතින් කළා, ඔබේම සිතින් සිතලා කරන පින්කම් කියලා ඔබ හුඟා සතුටටපත් වෙන්න. ඉතින් කුඩා කාලේ පටන්ම දුව අම්මට තාත්තට හුඟා කීකරු හිටියනේ. දහම් පාසල් ගියා, හොඳ පින්කම් කළා, ඈ නංගිට අයියලාට සැලකුවා, ගුරුවරුත් එක්ක හොඳට හිටියා, යාළුවන් එක්ක හොඳට හිටියා. ඒ සියලුම පින්කම්වල ආශිර්වාදයේ දුවට මේ අවස්ථාවේදී ලැබෙනවා. ඉතින් ඒ සියලුම පින්කම්වල බලයෙන් ඔබ ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. දුවට ඒ ශක්තිය තියෙනවා. දුවට පුළුවන් හොඳට ඇස් දෙක අරින්න. දුවට පුළුවන් මේ වටේම හොඳට බලන්න. දුව ඉක්මනින්ම සුවපත් වෙනවා. ඉක්මනින්ම ඔබ සුවපත් වෙනවා. ඔබේ තියෙන සියලුම රෝග මොහොතින් සුවපත් වෙලා නැති වෙලා ඔබට හොඳට සුවපත් භාවය ලැබිලා නැවත කලින් හිටිය වගේම අම්මල තාත්තල එක්ක නංගියෙක් ඔබට ඉන්න ලැබෙන්න කියලා අපි හැම දිනෙකම ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස. Homage to the exalted one, the worthy one, the supremely enlightened one, three refuge, tisarana. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi, dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi, dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. A second time, I go to the Buddha for refuge. A second time, I go to the Dhamma for refuge. A second time, I go to the Sangha for refuge. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi, tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi, tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. A third time, I go to the Buddha for refuge. A third time, I go to the Dhamma for refuge. A third time, I go to the Sangha for refuge. Panchasila. Five precepts. Panatipata veramani sikkhapadam samadhiyami. I undertake the training to abstain from taking life. Adinna dana veramani sikkhapadam samadhiyami. I undertake the training to abstain from stealing. Kame sumichachara veramani sikkhapadam samadhiyami. I undertake the training to abstain from sexual misconduct. Musavada veramani sikkhapadam samadhiyami. I undertake the training to abstain from false speech. Sura meraya majya pamadattana veramani sikkhapadam samadhiyami. I undertake the training to abstain from intoxicating drinks and drugs causing heedlessness. Now we are going to pay our homage to the Buddha, Dhamma and Sangha. The Buddha, Dhamma and Sangha are the triple gem, the most valuable gems that I receive in this world. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May you healthy soon. By the power of the Buddha, may you live long with happiness, with good health. Ittipiso bhagava araham sammā sambuddho vinjā charana sampanno sugato lokavidu anuttaro purisa dhamma sārati sattā deva manussānam Buddho Bhagavati. Such indeed the exalted one, the worthy one, the perfectly enlightened one, endowed with knowledge and conduct, well gone, knower of the world, the supreme trainer of persons to be tamed, the supreme teacher of gods and men, enlightened and exalted. By the power of the qualities of the Buddha, may you be well, happy and peaceful. May you healthy soon. Dhamma Vandana. Homage to the Buddha's noble teachings. Svakkhāto bhagavatā dhammo sandhintiko akāliko ehi passiko opanaiko panchantaṃ veditambo viññohiti. Dhamma is well expounded by the Buddha. Visible results, immediately effective, call in one to come and see, to be personally realized by the wise. By the power of the Buddha's noble teachings, may you be well, happy, peaceful and healthy. Sangha Vandana. Homage to the Buddha's noble disciples. Supatipanno bhagavato sāvaka saṅgho Ujjopatipanno bhagavato sāvaka saṅgho Nyāya paṭipanno bhagavato sāvaka saṅgho Sāmīce paṭipanno bhagavato sāvaka saṅgho Sāmīce paṭipanno bhagavato sāvaka saṅgho Yadidhan chantāri purisa yugāni Atta purisa pungalā Esa bhagavato sāvaka saṅgho Āhuneyo pāhuneyo Dakkhineyo anjali karaniyo Anuttaram puñyakkhentam lokansāti. We contemplate on the qualities of the Mahāsaṅgha, the Buddha's noble disciples. They dedicated their entire life for the longevity of the dispensation of the Buddha, and they spent a very virtuous life, and they practiced good qualities, compassion, loving-kindness and wisdom. By the power of the qualities of the Mahāsaṅgha, may you be well, happy and peaceful. May you be healthy soon. අපි මේ සජ්ජහානා කරේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකේ වැඩ සිටිය කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුතු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 45ක් ලෝක සත්වයාගේ යහපත සඳහා ධර්ම දේශනා කරමින් ලෝකෙට මහා සේවයක් කළා. උන්වහන්සේගේ ප්‍රඥාවෙන්, උන්වහන්සේගේ මෛත්‍රියෙන් මිනිස්යන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත් මිනිස්යන්ටත් පිහිට වුණා. සතර අපාය හිටිය අයට පිහිට වුණා. උන්වහන්සේගේ බුදු කරුණාව, ප්‍රඥාව, උන්වහන්සේගේ ගමන් විලාසය, බුදු රැස් මේ සියල්ලකගින්ම ලෝක සත්‍යයට පිහිට වුණා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ දුවට පිහිට පිණිස ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ තවම ජීවමානයි. උන්වහන්සේගේ බුදු ගුණවල රශ්මියෙන් දුවට ඉක්මනටම සුවපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ලෝක සත්‍යයට දුකෙන් නිදහස් වෙන දේශනා කරපු ධර්මය අදත් ලෝකයේ පැතිරලා තියෙනවා. ලෝකයේ බොහෝ දෙනෙක් ඒ උතුම් ධර්මය අදත් පිළිපදිනවා. දාන, සීල, භාවනා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. සීල භාවනාදී කුසල දහම් කරනවා. ඒ සියලුම ශක්තියෙන් දුවට ආශිර්වාදයක් වෙනවා. ඔබේ ජීවිතයේ සුවපත් වෙන්නට, ඔබට නැවත නැගී සිටින්නට, ඔබට හොඳට ඇස් දෙක ඇරලා මේ ඥාතීන් හැම දෙනා දෙසම බලන්නට ඒ ධර්ම රත්නය ඔබට ආශිර්වාදයක් වේවා. සංඝ රත්නය කියලා කියන්නේ මේ ලෝකයේ හිටියේ උත්තමයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්ම අනුගමනය කරමින් තමන්ගේ ගිහි සම්පත් අත්හැරලා තමන්ගේ මුළු ජීවිතයම ශාසන වෙනුවෙන් කැප කරලා උතුම් පැවිදි ජීවිත ගත කරපු සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා මේ මිහිතලයේ මත පාගමනින් වැඩම කරමින් ලෝකයට අපමණ සේවයක්, ආශිර්වාදයක් සැලසුවා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබට මේ වෙලාවේ ලැබෙනවා. ඔබ ඉක්මනින් සුවපත් වන්නට, ඔබේ තියෙන සියලුම රෝගාබාධ දුර වෙලා නැවත ඔබට අම්ම සමග, තාත්ත සමග, සහෝදර සහෝදරියන් සමග හොඳට කටයුතු කරන්නට ඔබට මේ ත්‍රිවිධ රත්නය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සහතං සුචිතාරදේසං සන්දේරකං සන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපධන්සිං හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පසක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇතිනසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සංගන දැන් අපි විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වඩලා දුවට ආශිර්වාද කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා ඒ බුදුගුණ අනුභවයෙන් ලෝකේ ඉන්න, ළඩ වෙලා ඉන්න, වයසට ගිහිල්ලා ඉන්න, නොයෙක් දුක් හටදවලින් ඉන්න හැමදෙනාම සුවපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. මිනිස්යන් අතර විතරක් නෙවෙයි, සතුන් අතර හැම ලෝකයකම ඉන්න සත්‍යයන් බුදුහාඳුරන්ගේ බුදුගුණ බලයෙන් සුවපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කිරීමෙන් අපේ සිත් නැති කරගන්නා වූ මානසික ශක්තිය, පුණ්‍ය බලය, කුසල චේතනා අපේ දිනාරා සෙන රද්දුවට ආශිර්වාද පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විද්‍යාචරණ සම්පන්න ගුණය, සුගත ගුණය, ලෝකවිදූ ගුණය, අනුත්තර පුරිස ධම්මසාරති ගුණය, බුද්ධ ගුණය, භගවා කියන මෙන්න මේ නවආරාධී බුදුගුණ ඉස්මතු කරමින් ඒ නවආරාධී බුදුගුණ වල බලයෙන් සියලුම සත්ත්වෝ සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. By the qualities of the Buddha, may all beings in the world be well, happy, peaceful and healthy. By the power of these merits that we acquired at the moment, may you, Tinara Senarat, be well, happy, peaceful and healthy. Sadhu, sadhu, sadhu. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු ලෝකවිදූ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භගවතු සත්තාදේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සත්තා බවන්තු සුඛේ තත්තා භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තත්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තත්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තත්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තත්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තත්තා By the power of the Buddha's noble qualities, may all beings in the world be well, happy, peaceful and healthy. By the power of the merits, by reflecting on loving kindness at the moment, I am acquiring a lot of meritorious thoughts. By the power of all these positive thoughts, may you be well, happy, peaceful and healthy. May you recover soon. Sadhu, sadhu, sadhu. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා Now, again, we are going to contemplate on the qualities of the Buddha, Dhamma and Sangha. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy, peaceful and healthy. Yo ad tam pavaro manu jesu sakya muni bhagva kata kincho sarangato bala viriya samange tang soga tam sare natta mo temi මිනිසුන් අතර කතා කරන්න උන්ගෙන් උතුම් වූ සාක්‍ය මුනි වූ භාග්‍යවත් වූ කල කිසෑති සසරින් එතර වූ කාය බල ඥාන බලෙන් හා වීරියෙන් යුක්ත යමෙක් වේද ඒ සුගතයන් වහන්සේ වෙත සරණ පිණිස එළඹෙමි. රාග විරාග මානේජ මාසෝකන් ධම්මම සංඛත මප්පාඨේ කෝලම් මදෝරමේමං පාගෝනම් සෝවේ බන්තං ධම්මමේමං සාරණම් මුපේමි. රාග දුරුකරන තෘෂ්ණාරහිත වූ ශෝක නැති තිලකුල් නැති මිහිරි වූ ප්‍රගුණ වූ මැනවින් බෙදූ අසංගත වූ මේ ධර්මයක් වේද මේ දහම් සරණ වෙත තීත පිණිස එළඹෙමි. යත්තච දින්න මහප්පල මාහෝ චතෝ සොච්චේසෝ පොරේස යෝගේසෝ අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමිමන් සර නත්ත මොපේමි. යමාරි සංඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත්ඵලයයි කීවාහුද. සුපිරිසිදු වූ පුරුෂ යුගල සතරක් වූ චතුරාර්ය සත්‍ය හා නිවන දක්නා වූ ඒ පුද්ගලයෝ අට දෙනෙකි ඒ සංගරුවන වෙත එහෙට පිණිස එළඹෙමි. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ආශිර්වාදය ඔබට මේ අවස්ථාවේදී ලැබෙනවා. මහා සිසිල් ජල දහරක් මෙන් පොද වැස්සත්සේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ආශිර්වාදයෙන් ඔබ සුවපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මගේ දේශවන් තුල රැව් පිළැව් දෙනවා. ධර්ම රත්නයේ දහම් ගුණ මගේ දේශවන් තුල රැව් පිළැව් දෙනවා. සංඝ රත්නයේ සංඝ ගුණ මගේ කන් දෙකෙන් මට හොඳට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ මට හොඳට පේනවා. සංඝ රත්නය සරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව වැනි ඒ උතුම් ස්වාමීන් වහන්සේලා මා ඉදිරි පිට සිටමින් මට ආශිර්වාද කරනවා. මා ඒ සියලුම ශක්තියන්ගේ ආශිර්වාද ලබාගෙන මා නැවත නැගී සිටිනවා. ඔබට පුළුවන් නැගී සිටින්න. දිනහරදුව ඔබ නැවත සුවපත් වෙලා ඔබ මුලින් සිටි තත්වෙට මෙන්නට ඔබට මේ ත්‍රිවිධ රත්න ආශිර්වාදය, මෛත්‍රී භාවනාවේ ආනිසංස, තෙරුවන් සරණ යාමේ ආනිසංස, පංචශීලයේ සමාදන් වීමේ ආනිසංස ඔබට නිරතුරුවම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ රතන සූත්‍රය දැන් අපි සජ්ජහනා කරනවා. ස්වාමින් වහන්සේ ඔබේ අම්මා තාත්තා සහෝදරිය ඇතුළු මේ ඥාතින හැම දෙනාමත් රතන සූත්‍රය සජ්ජහනා කරමින් දිනාරාසන රද්දුවට ආශිර්වාද කරනවා. ඔබේ තියෙන සීලම රෝගාබාධ දුරු වෙලා ඔබට නැවත හොඳට ඇස් දෙක ඇරලා හොඳට ඥාතින් බලන්න ලැබේවා. හොඳට නැකිටලා නැවත ඇවිදින්න ලැබේවා. ඔබ සුවපත් වේවා. ඔබේ සියලු රෝගාබාධ හිරදුටු පිනිබිඳක්සේ දුරු වෙලා ඉක්මනින්ම සුවපත් වෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යානි ද බෝතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලෙක්කේ සම්දේව බෝතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි බෝතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රන්තෝච හරන්තියේ බලින් තස්මාහි නේරක්ඛත අම්පමන්තා යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනම් පනීතං නනෝ සමන්නන්ති තථාගතේන ඉදම්ති බුද්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති ඕතු කයං විරාගං අමතං පනීදං යදඤ්ජ ගාසං ච මුනී සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්ති ධම්මේ රතනං පනීතං යම් බුද්ද සෙන්තෝ පරිවන්න ඒසුචින් සමාදිමානං සරිකඤ්ඤමාහෝ සමාදිනාතේන සමෝන විඤ්ඤති ඉදම්ති ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම් ප්‍රසන්තා සන්තාරියේතානි යුගානි හොන්ති තේ දක්කිනෙයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්ති සංගේ රතනම් පනීතම් ඒතේන සංජේන සුවන්ති හෝතු යේ සුන්තයුන්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි තේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිම්බුදින් බුඤ්ජමානං ඉදම්ති සංගේ රතනං පනින් ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුන් දිවාතේබි අසම්පකම්පියෝ තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංජානි අවෙන්ච පන්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසම්පමන්තා නතේ භවන්නට්ඨ මන්නාදියන්ති ඉදම්ති සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සංකාය දෙට්ඨි විචිකිංචිතංච ලම්භ සම්වාපි අදන්ති කිංචි චතුහ පායේහි ච විප්පමුන්තෝ ච චාබිතානානි අබම්බෝ කාතුම් ඉදන්ති සංඝේ රතනං පනීතම් ඒතේන සංජේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝ සෝතංස පටිංචාදාය අභම්බතාදින්ත පදංස වුන්තා ඉදන්ති සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුන්සේ තංගේ ජිම්මාන මාසේ පටමස්මිංගිම්නේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමං හිතාය ඉදම්ති බුන්දේ රතනම් පනීතම් ඒතේන සංජේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්ති බුන්දේ රතනම් පනීතම් ඒතේන සංජේන සුවන්ති හෝතු කේනං පුරාණං නවං නත්ති සම්භවං විරන්ත චින්තා ආයති කේ භවස්මින් තේ කේන බීජා අබිරුල් හිංජන්දා නිම්බන්ති දේරා යතායං පදේකෝ ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සමි සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙංකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් එදා ආනන්ද ස්වාමීන් වහන්සේ විශාල මහනුවරට වැඩම කරලා මහා කරුණාවෙන් ලෝකයා වෙත දේශනා කරපු එදා විශාල මහනුවර වැස් යන්න තිබුණු රෝග බය දුරු කිරීම සඳහා දේශනා කරපු ඊටාම බල සම්පන්න රතන සූත්‍රයයි අපි සජ්ජහානා කළේ. ඉතින් දුවගේ අම්මා තාත්තා මේ ඥාතීන් ස්වාමින් වහන්සේ කවුරුත් ඒක රාසී වෙලා රතන සූත්‍රය සජ්ජහානා කරලා ආශිර්වාද කළා. මේ උතුම් රතන සූත්‍රය ආනිසංසයෙන් මෙත්තන්ගේ කරුණා මෛත්‍රිය ආදී ගුණ දහම්වල ආශිර්වාදයෙන් දිනාරච්චන රද්දුවට ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා. ඉක්මනින්ම නිරෝගී වෙලා නැවත කලින් හිටිය වගේම කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී භාවයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෙත්න් සේරේ දෙන මහගුණ මෝදානම් සත්හට වන බව දුකට වේදානම් පිත්ගානන්දුර දුර ලනදිනිදානම් සිත්සතෝසින්නම දිම්මුනිදානම් එම පමණින් පැවසුමුනි දැනතතු මෙම හැම දෙන බලවයි දැක්විය යුතු තම තම නැන පමණින් දැනගත යුතු මම නම දිම් සද හම් පාදසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරයොත් මහා මොගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංගගන සොබනා මුදුනත් බැඳ නම දිම් බැති පෙමිනා. හොඳයි, මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් පෙත්‍රි සජ්ජහනා කළා. මෛත්‍රී ශාන්තිය කළා, ආශිර්වාද කළා. ඒ සියලු පින්කම්වල බලෙන් ඔබට ආශිර්වාද වේවා. ඒ වගේම දැන් අපි කරණීමේ සූත්‍රය සජ්ජහනා කරලා නැවත ඔබට ආශිර්වාද කරනවා. හරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ වූයෝයසෝයෝච සුවචෝ චස්ස මුදුවනතිමානී සන්තොස්ස පෝච සුබරෝච අප්පකින්තෝච සල්ලෞක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපපෝච අම්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා යේකේචි පාන බෝතන්තේ තසාවාසාවරාවා අනවසේසා දිගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස පානුකතෝලා දෙට්ඨාවායේව අන්දෙට්ඨා යේච දූරේ වසන්තේ අවින් බෝතාවා සම්බවේ සේවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරන්නේ කුන්දේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානි යං පුන් ආයුසායේක පුන්ත මනුරක්ඛේ ඒවංති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමානම් තිට්ඨං සරං නිසෙන්නෝ වා සයානෝ වා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදෙට්ටේය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨින්ච අනුපධම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදම් නහි ජාතු ගම්බසෙයං පුනරේති සාදෝ සාදෝ සාදෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවේදී දේශනා කරපු කස්සප බොජ්ජංග සූත්‍රය සජ්ජහානා කරලා දිනාරාසන රද්දුවට අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩුවා වූ සත්ත බොජ්ජංගවල බලයෙන් සති, ධම්මවිචය, විරිය, හේති, පස්සද්දේ, සමාධි, උපේක්ෂා කියන මේ බොජ්ජංග ධර්මවල බලයෙන් දුවට ඉක්මනටම සනීප වෙන ලැබේවා. ඉක්මනින්ම හොඳට ඇස් දෙක අරින්නට, හොඳට ඔළුව උස්සන්නට, හොඳට වාඩි වෙලා ඇවිදින්නට මේ සියලු ශක්තියෙන් ඔබට ලැබේවා. බුද්ධ රත්නය අපමණ බුදුගුණ බලයෙන්, ධර්ම රත්නය අපමණ සදහම් ගුණ බලයෙන්, ආර්ය මහා සංඝ රත්නය සංඝ ගුණ බලයෙන් දිනාරාසන රද්දුවට ඉක්මන් සුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවන්නේ සොතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාතේ තේන කෝපන සමයේන ආයස්මා මහා කංසපෝ පිප්පලි ගුහායං විහෙරති ආවාදිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ භගවා සායන්න සමයන් පතිසල්ලානා බොට්ටිතෝ යේනායස්මා මහාකන්සපෝතේන උපසංකමි උපසංකමින්ත්වා පඤ්ඤන්තේ ආසනේ නිසේදේ නිසංජකෝ භගවා ආයස් භගවා ආයස්මන්තං මහාකස්සපන්නේ තදවෝච කංචිතේ කංසප කමනියං කංචියාපනියං කංචෙ දුක්ඛා වේදනා පටෙක්ක මන්තිනෝ අබෙක්ක මන්තේ පටෙක්කමෝසානං පඤ්ඤායතිනෝ අදෙක්කමෝති නමේ බන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අදෙක්කමන්තිනෝ පටෙක්කමන්තේ අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සන්තිමේ කංසප බොඤ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලේ කතා අදෙඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ පතමේ සන්ත සති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදං කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්මවිචය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති විරිය සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති තේති සම්බොජ්ජංගෝ කෝ කංසප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති පස්සන්දි සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදංකාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති සමාධි සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදංකාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති උපේක්ඛා සම්බොජ්ජං ගෝකෝ කංසප මයා සම්මදංකාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ඉමේ කෝ කංසප සන්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තන්ති සංඝ භගව බොජ්ජංගා සංඝ සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවා අන්තමනෝ ආයස්මා මහා කංසපෝ භගවතෝ භාසිතං අභිනන්දේ වොට්ටාහි චායස්මා මහා කංසපෝ සම්මා බාධා තථාපහිනෝ චායස්මතෝ මහා කස්සපස්සසෝ ආබාධෝ අහෝසීති ඒතේන සංච වංජේන සන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං හොඳයි අපි දැන් නැවතත් මෛත්‍රී භාවනා වඩලා දිනාරාසන රද්දුවට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේ සිට මුළු ලෝකයේ පුරාම මුළු විශ්වයේ පුරාම සිටින සත්‍යයන්ට අපි මුළු හදවතින්ම මෛත්‍රී වඩලා ඒ මෛත්‍රී වැඩීමෙන් ඇති කරගන්නා වූ කුසල ශක්තිය අපි ඔබට ආශිර්වාද පිණිස අරමුණු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ සියලු ශක්තියන්හි බලයෙන් දිනාරාදුවට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මෙම නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා May all beings at this hospital be well, happy and peaceful. May all beings in this city be well, happy and peaceful. May all beings in this county be well, happy and peaceful. May all beings in this state be well, happy and peaceful. May all beings in this country be well, happy and peaceful. May all beings in this continent be well, happy and peaceful. May all beings in this planet, the earth, be well, happy and peaceful. May all beings in this solar system be well, happy and peaceful. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May all beings in this universe be well, happy and peaceful. I practice loving kindness for everyone in this universe. I spread loving kindness to everyone in this world, in this universe. By the power of practicing loving kindness, may I be well, happy, peaceful and healthy. May I be well, happy, peaceful and healthy. May I be well, happy, peaceful and healthy. May Dinara Senarat be well, happy, peaceful and healthy. May Dinara Senarat be well, happy, peaceful and healthy. May Dinara Senarat be well, happy, peaceful and healthy. මේ මොහොතේ අපි පන්සිල් සමාදන් වෙලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරලා දහම් ගුණ සිහිපත් කරලා සංඝ ගුණ සිහිපත් කරලා මෛත්‍රිය වඩලා පිරිත් ධර්මයේ දේශනා කරලා නොයෙක් ආකාරයෙන් අපේ හිතේ පුණ්‍ය සිතුවිලි අපි ඇති කරගත්තා. අපේ ආධ්‍යාත්මික ශක්තිය අපි හිරටම දිනු කරගත්තා. අපේ හිත අපි උඟා පිරිසිදු කරගත්තා. ඒ සියලු ශක්තියෙන් අපේ දුවට අනුමෝදන් කරනවා. මේ සියලු ශක්තියන්ගේ බලයෙන් දිනාරා දුව ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. දුවට ඒ සුවපත් භාවය ලැබෙනවා. ඔබට හොඳට ඇස් දෙක ඇරලා අම්ම තාත්ත දිහා බලන්න පුළුවන් වෙනවා. හොඳට ඔබට හිතේ ශක්තිය ලැබෙනවා. ඔබේ දුරවල වෙල තියෙන සියලුම ෆයිල් නැවත ප්‍රකෘති වෙලා ඔබ නැවත ඔබ ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. ඔබ නැවත සුවපත් වෙනවා. ඔබට හැකියාව තියෙනවා. ඔබ මහා පින්වන්ත දුවක්. ඔබ සතර කළා වූ සියලුම පින්කම්වල ආශිර්වාද ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ලෝකේ පුරාම සිටින අය, මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් දිනපතාම නොඑක ආකාරයේ පින්කම් කරනවා. ඒ සියලු පින්කම්වල ශක්තියින් අපි අනුමෝදන් කරලා දුවට ආශිර්වාද කරනවා. මේ මනුස්ස ලෝකයේහි, ඉන්දියාවේහි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච ස්ථානයට, ඒ ලුම්බිනි සාල වනෝද්‍යානයට බොහෝ දෙනා වන්දනාමාන කරලා පින් රැස් කරගන්නවා. ඒ සියලු පින් අපි දුවටත් අනුමෝදන් කරනවා ඔබ සුවපත් වීම සඳහා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දඹදිව ඉන්දියාවේහි, බුද්ධගයාවේහි ජයසීමා බෝධින් වහන්සේ අභියස ඒ වජ්‍රාසනයට බොහෝ දින පන්දනමාන කළ මේ මොහොතේ අප්‍රමාණ පින් දහම් කරගන්නවා. මේ සියලු පින් දුවත් අනුමෝදන් වෙන්න. දුවගෙම දෑතින් කරන පින්කමස්සේ ඉතාම සතුටින් මේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ දිහා බලලා සතුට වෙන්න. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනා කරපු ස්ථානය ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාමය. ඒ ස්ථානට අදත් මිනිසුන් දහස් ගණන් වැදලා වන්දනාමාන කරලා පින් රැස් කරගන්නවා. දුවත් ඒ ස්ථානයේ තමන්ගේම දෑතින් වඳිනවා කියලා හිතලා ඒ පින ඔබ අනුමෝදන් වෙන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපෝ දඹදිව ඉන්දියාවේ උපවත්තන ශාල වනයේ ධානයෙහි ඒ පිහිටි පිරිනිවන් මංචකයේ පිහිටි ස්ථානය අදත් සැදැවතුන් වන්දනාමාන කරලා පින්කම් කරගන්නවා. ඒ සියලු පින්කම් දුවත් තමන්ගේම දෑතින් කරන පින්කම්සේ ඉතාම සතුටින් අනුමෝදන් වෙන්න. ඔබට ඒ සියලුම ශක්තියින් ඔබට නිරෝගී භාවය සඳහා ලැබෙනවා. ශ්‍රී ලංකාවට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කළා. මුලින්ම මහියංගිරිට වැඩම කළා. ඒ වැඩම කරපු ස්ථානයේ චෛත්‍යයක් පැගොඩා එකක් තියෙනවා. ඒ ස්ථානට අදත් මිනිසුන් දහස් ගණන් දිනපතා වන්දනා කරලා පින් කරගන්නවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස හිතලා බොහෝ දිනේ පින්කම් කරලා ඒ අනුමෝදන් වෙන පිනට ඔබත් අනුමෝදන් වෙන්න. දුවගේ දෑතින් කරන පින්කම්සේ ඒ චෛත්‍යයට ශ්‍රද්ධාවෙන් මනින්න. හොඳවට සිත පිහිටුවා ගන්න. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට ලංකාවට යන්න කලේ නාගදීපයට. ශ්‍රී ලංකාවේහි උතුරු කොටසේ තියෙන නාගදීපයට වැඩම කළේ. ඒ නාගදීප ස්ථානයේ චෛත්‍යයක් පිහිටලා තියෙනවා. ඒ චෛත්‍යයට එදා ගැඹට පැවෝඩායකට අදත් මිනිස්සු වඳිනවා. දිනපතාම බුද්ධ පූජා පවත්වනවා. අන්න ස්ථානය කරන පින්කම් දුවගේ දෑසින් කරන පින්කම් සේහිතලා සාදු සිතින් අනුමෝදන් වෙන්න. දුවට ඒ සියලුම ශක්තියින් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කළේ කැලණියට. කැලණිය වැඩම කරපු ස්ථානයේ ලොකු චෛත්‍යයක් තියෙනවා. අන්න ඒ චෛත්‍යයට මිනිසුන් දහස් ගණන් දිනපතා මල් පහන් ගිලන් පස්ස බුද්ධ පූජා පවත්වනවා. ඒ සියලුම පින්කම් දුවගේ දෑතින් කරන පින්කම් සේහිතලා බොහොම සතුටින් සාදු කියලා පින් අනුමෝදන් වන්න, සතුට වෙන්න, වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ 13 වහන්සේලා තැන්පත් කරලා ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේහි මහමෙවුනාවේහි නිර්මාණය කළ තියෙන රුවන්වැලි සෑය ස්වර්ණමාලි චෛත්‍ය ස්ථානය මේ මුළු විශ්වයම පිහිටි බල සම්පන්න ස්ථානය මහා තූපය නමින් හඳුන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ස්ථානය දිනපතාම අපමණ ඕ දෙවියන් බ්‍රහ්මයන් ඒ ස්ථානයට වන්දනා කරලා පින් කරගන්නවා. ඉතින් දුවත් ඒ පින් අනුමෝදන් වන්න. මේ මහා චෛත්‍ය දිහා බලලා ඒ රැස්වී දෙන අලංකාරවත් චෛත්‍ය දෙස බලලා දුවගේ දෑතින් කරන පින්කමස්සේ සාදු සිතින් අනුමෝදන් වන්න. ඒ පින් දුවට අනුමෝදන් කරනවා. බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය ලබා දීමට සෙවණ දොන්නෝ දඹදිව ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කරලා ශ්‍රී ලංකාවේ මහමෙවුනාවේහි උඩමළුවේහි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටිනවා. වසර 2500කට අධික කාලයක් නිර්පද්‍රිතව පවතින මෙන්න මේ උතුම් බෝධින් වහන්සේට අදත් මිනිසයන් දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරනවා. අපමණ සත්‍යයන් පුද පූජා පවත්වන දිනපතා පින්කම් කරගන්නවා. ඉතින් ඒ සියලුම පින්කමල ආශිර්වාදය අපි දුවටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වම් දළදාව නිධන කොට ශ්‍රී ලංකාවේහි මහනුවර සෙංකඩගලපුර දළදා මාලිගාව පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව තැන්පත් කළ තියෙන ඒ මහනුවර දළදා වහන්සේ ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධයේ පහසලද ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේට මගේම දෑතින් වඳිනවා කියලා හිතලා සාදු සිටින් අපි ඒ පින් අනුමෝදන් වෙමු. අනුමෝදන් වේවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කළා ගොඩනගලා තියෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි සේරුවාවිල මංගල රාජ මහ විහාරස්ථානයේ මංගල චෛත්‍ය රාජන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස අපි සලකනවා. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව තැන්පත් කළා සාදලා තියෙන නිර්මාණය කළ තියෙන සේරුවාවිල මංගල චෛත්‍ය රාජන් වහන්සේ තමන්ගේම දෑතින් වඳිනවා කියලා හිතලා ඉමා ශ්‍රද්ධාවෙන් සාදු කියලා අපි ඒ පිනොත් අනුමෝදන් වෙමු. ඉතින් මේ වගේ දිනපතාම බොහෝ දෙනා මනුස්ස ලෝකේ දාගැබ්බලට විහෙර විහාරස්ථානවලට වඳිනවා. ඒ සීළු පින්කම්වල ශක්තිය මේ පින්වත් දුවට ආශිර්වාද පිණිස වේවා. දිනාරච්චන රද්දුවට ඉක්මන් සුවය සඳහා මේ සීළු පින්කම් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තෞතිසා දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑය නිර්මාණය කළ තියෙනවා. අදත් තෞතිසා වැසි දෙවියන් ඇතුළු බොහෝ දෙවියන් ඒ චෛත්‍ය රාජයන් වහන්සේට වන්දනමාන කරලා පින් සිද්ධ කරගන්නවා. ඒ නිසා ඒ තෞතිසා දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිණි සෑය තමන්ගේම දෑසින් දැකලා තමන්ගේම දෑසින් මල් පහන් පූජා කරනවා කියලා හිතලා තමන්ගේම දෑසින් වන්දනා කරනවා හිතලා සාදු කියලා අපි පිනත් අනුමෝදන් ගෙමු. සාදු. බුදුරජාණන් වහන්සේගේ සලු තැම්පත් කරලා නිර්මාණය කළ තියෙන බ්‍රහ්ම ලෝකයේ පිහිටි සලු මිනිසාය අදත් බ්‍රහ්මයන් වන්දනා කරලා අපමණ පින් රැස් කරගන්නවා. ඉතින් ඒ සලු මිනිසායටත් අපි වන්දනා කරලා ඒ සියලු ශක්තියන් උකහාගෙන මේ පින්වත් දියණියට දිනාරාසන රත් දියණියට ඒ සියලු පින්හා අනුමෝදන් වෙලා ඒ සියලු ශක්තියන්ගේ බලයෙන් දුවට ඉක්මනින්ම නිරෝගී සුව දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්වාමින් වහන්සේ කෙනෙකුට ආවාසයක් පූජා කරන එක මහා ලොකු පින්කමක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලය පටන් බොහෝ දෙනා ස්වාමින් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝාවාස ආරාම පූජා කළා. බුදුරජාණන් වහන්සේට මුල්ම ආරාම පූජාව පූජා කළේ රජගහ නුවර බිම්බිසාර රජතුමා වේළුවනාරාමය. වේළුවනාරාමයේ නමින් මහා විහාරස්ථානයක් ඉදි කරලා බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් ඒ උතුම් පුණ්‍ය කර්මය උතුම් පූජාව දුව අනුමෝදන් වෙනවා කියලා හිතලා ඔබ කළා වූ පින්කමක්සේ මා කළා වූ පින්කමක්සේ හිතලා බොහෝම ශ්‍රද්ධාවෙන් අපි අනුමෝදන් වෙමු. ඒ වේළුවනාරාමයේ පූජාවට අපේ දායකත්වය ලැබේවා. අපි ඒ පින අනුමෝදන් වෙනවා. මේ පින්වත් දුවටත් ඒ උතුම් පිනේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පිහිටියා වූ ඉතාම වටිනා විහාරස්ථානය සැවැත් නුවර ජේතවනාරාමය අනාථමිණ්ඩගේ සිටුතුමා 54 කෝටියක් ධනෙ වියදම් කළ ඉදි කරපු මේ ඉතාම සුවිශාල වූ විහාරස්ථානයෙහි බුදුරජාණන් වහන්සේ වසර 20කට ආසන කාලයක් වැඩ සිටියා. ඒ විහාරස්ථානයේ වැඩ සිටීමෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කළා. ඉතින් ඒ විහාරස්ථානය තමන්ගේම දෑතින් පූජා කරන පූජාවක් සලකා දිනාරාසන රත් දියණියට අපි ඒ පින් කම ආශිර්වාදයක් කරනවා, අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ගේ අනුග්‍රහයෙන් එදා කිඹුල්වත් පුරවරෙහි නිග්‍රෝධාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒක සුවිශාල විහාර පූජාවක්. ඉතින් ඒ ශාක්‍ය වංශිකයන් පූජා කරපු ඒ ශාක්‍ය වංශිකයන්ගේ නිග්‍රෝධාරාම පූජාව මේ පින්වත් දිනාරාසන රත් දියණිය කරන පින්කමක්සේ හිතලා අපි සාදු සිතින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ විසාකා උපාසිකාව ඉමා ශ්‍රද්ධාවෙන් මෙගාර මාසු ප්‍රාසාදය නැත්තම් පූර්වආරාමයේ කියන විහාරස්ථානයක් ඉදිකළ පූජා කළා. ඉතින් ඒ විහාරස්ථානයේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වහන් ධර්ම දේශනා කළා, ශ්‍රාවකයන්ට අනුශාසනා කළා. අන්නේ උතුම් පූර්වආරාම විහාරස්ථානයත් මේ දිනාරා දියණිය කරන්නා වූ පින්කමස්සේ හිතලා අපි සාදු සිතින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. දිනපතාම ලෝකයේ බොහෝ දෙනා ස්වාමින් වහන්සේලා උදෙසා මහා සාංගික දානමය පින්කම් කරනවා. සාංගික දානමය පින්කම් කියලා කියන්නේ ලොකු පින්කමක්. ඉතින් මේ දුවත් අම්මල තාත්තල එක නොයෙක් අවස්ථාවල දානමය පින්කම් කරන්නට ඇති. ඒ සියලු පින්කම් නැවත හොඳට සිහිපත් කරගන්න. ඒ සියලු පින්කම්ලා ආශිර්වාදයෙන් දිනාරාසන රත් දිනෙට ඉක්මන් සුව ලැබේවා. ඒ සියලු පින්කම් මේ පින්වත් දුවට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනම් ඒතං බුද්ධාන සාසනම් සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනම් ඒතං බුද්ධාන සාසනම් සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දපනම් ඒතං බුද්ධාන සාසනම් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංජේන ජයස්සුතුයි අං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන ජයස්සුතුයි අං ජයෝ මුනින්දංස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උංගෝසයුන් දේව ගණාපසන්නා ඒතේන සංතේන ජයස්සුතුයි අං සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන කුසල කර්ම අතරින් ඉහළම කුසල කර්මය මොකක්ද කියලා. අපට එක සුළු වේලාවක් හරේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි ඉහළම කුසලයේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපි පරිහරණය කරන සියලුම දේවල් හැම මොහොතෙම ඇති වෙලා නැති වෙලා යනවා. අපේ මේ ඇස පෙනෙන දේ ඒ මොහොතට හටගෙන නැති වෙලා යනවා. ඒ වගේම තමයි අපේ හිතත්. අපේ හිත ස්ථිර දෙයක් නෙවෙයි, ඒක හැම මොහොතෙම හටගෙන නැති වෙලා යන දෙයක්. අපි තාම සුළු මොහොතක් හරේ මේ අනිත්‍ය සංඥා වඩමු. The Supreme Buddha explained the most important wholesome deed that we can acquire in this life, contemplating non-impermanence. Every moment, our mind arises and ceases. If we can reflect on this impermanence, this is the highest wholesome deed thought that we can acquire in this life. Now I practice this Buddha's message. My mind always arises and ceases. My mind is impermanent. Always my mind arises with the conditions. When condition ceases, my mind, present thought, immediately ceases. This is the nature of my life. If I have some pains in my physical body, that pain is also impermanent. That pain arises at the moment with the conditions, and immediately that pain ceases. This is the nature of my life. I contemplate on this reality that Buddha explained to practice in my life. Always, my mind arises with the conditions and immediately it ceases. My mind is impermanent. My mind is impermanent. My mind is impermanent. My body also impermanent. Always my body arises and it ceases. My mind arises and ceases. Everything is impermanent. Everything is impermanent. Nothing is permanent. Everything is impermanent. Every moment I see this reality which happens to my mind and body. My mind is impermanent. My present thought always arises and immediately it ceases. My present thought is impermanent. My mind arises and ceases. my mind arises and ceases. My body pain arises and ceases. It is impermanent. Nothing is permanent. My mind is free from suffering. My mind is so pure and calm. My mind doesn't depend anything or anyone outside. My mind is completely depends on wisdom. My mind always depends on impermanence. I reflect on this impermanence. This is the highest quality that I can gain in this moment. In one side, I always practice loving kindness, thinking, may all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. By the power of practicing loving kindness, may I be well, happy, peaceful and healthy. May I be well, happy, peaceful and healthy. May I be well, happy, peaceful and healthy. May I be well, happy, peaceful and healthy. May all beings be well, happy and peaceful. May all beings in this universe be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. My mind is impermanent. My mind always arises with the conditions and it immediately ceases when conditions cease. My mind is impermanent. My mind is impermanent. My mind is impermanent. My body also impermanent. My body also impermanent. My body also impermanent. Everything is impermanent. Everything is impermanent. My pain also is impermanent. My pain is also impermanent. My physical pain is also impermanent. Everything is impermanent. Everything is impermanent. I see very clearly that my mind is impermanent. Always my mind arises and ceases. Every moment my mind arises and it immediately ceases. Everything is impermanent. Everything is impermanent. Everything is impermanent. දිනාරාක්ෂණ රද්දීනියට ආශිර්වාද පිණිස ස්වාමින් වහන්සේ වැඩම කරලා සෙත් පිරිස සජ්ජහනා කරලා තෙරුවන් ගුණ සජ්ජහනා කරලා මෛත්‍රී භාන වඩලා අනිත්‍ය භාන වඩලා නොඑක ආකාරයෙන් අපි ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයේ බලයෙන් මේ විශ්වයේ සිටින සියලුම පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශිර්වාදයෙන් පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදයෙන් සම්මදෘෂ්ටික දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයෙන් ඒ සියලු අයගේ පින් කමලානිසංසයෙන් ඒ සියලු අයගේ නැත මේ දරුවා කෙරෙහි යොමු වේවා. ඒ සියලුම ශක්තියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වත් දිනෙන්ට නැවත සිටි ආසේ නැගී සිටින්නට සියලු කායික මානසික ශක්තිය ලැබේවා. සියලු නිරෝගී භාවය සැලසේවා. ප්‍රකෘති සිහිය සැලසේවා. වහවහම ඉක්මන් සෝයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉදම්මේඥාතිනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේඥාතිනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේඥාතිනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දුක්ඛං පත්තාච නින්දුක්ඛං භයං පත්තාච නිබ්භයං සෝකං පත්තාච නිසෝකං හොන්තු සම්මේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සවින්තවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා මෙතට ඇති සැපය බුදුරුව දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු